සිත යනු කුමක්ද? සිත යනු සිතීම සරල උත්තරේ. කොච්චර සරලද? සිත යනු සිතීම. ඇයි අපි ගොඩක් නර නිව්ටන් ගෙනියේ මේ වාගේ මේක දඟලන්නේ? සිත යනු කුමක්ද? සිතීම. හිතන එක තමයි හිත. එතනින් යට කිසිම උත්තරයක් නැහැ. සරලයි. ප්‍රශ්න සරලයි. අපි මේක සංකීර්ණව හිතනවා. ඒ නිසා සිත කියන්නේ ලොකු PhD එකක් කරන්න තර මා සංකීර්ණ ප්‍රශ්නයක් වෙලා. හිතනවද? ආ ඒක තමයි හිත. සිත යනු සිතීම. හිතන්න නැත්තම් හිතක් නැහැ. හිතක් නැහැ. හිතන්න නැත්තම් හිතක් නැහැනේ. යකඩවලට හිතක් නැහැ කියලා කියන්නේ. ඇයි ඒකට හිතන්න බෑ? හන ඇනවලට කියන අන ඇන ගිහිලා අර පිටිය වදින්න ගතන මේ බෑග් එක. එහෙම යන්නේ නැහැ. ඇයි? ඇනවලට හිතක් නැහැ. වතුර වලට හිතක් නැහැ. ගල් වලට හිතක් නැහැ. අපිට හිතෙනවා. ඒ නිසා හිතක් තියෙනවා. ඒකයි සිත යනු සිතීම. සිත තියෙන්නේ කොහෙද? ඒක දන්නව නම් රාත් වෙලා. ඒක දන්නේ නැති නිසා තමයි රාත් වෙලා නැත්තේ. සරල උත්තරයක්නේ. සිත කොහෙද තියෙන? දන්නේ නැහනේ. ඒයින් නැතම රාත් වෙලා නැත්තේ. දන්නවනම් මේ වෙනව රාත් වෙලා. උත්තරේ ඉවරයි. අඩපතක් පමණ ලේ හසුර කරගෙන අතන ඉන්න ආවල් දිසාවේ වංගුවේ මෙතන ඉන්න එහෙම කියන්න ඕනේ. ඒතකොට කපල පෙන්වන්න කිව්ව. ප්‍රශ්න සංකීර්ණ. සිත දන්නේ නැනේ. ඒයින් නැනේ රාත් වෙලා නැත්තේ. දන්නවනම් රාත් වෙලා. රාත් වුණොත් ප්‍රශ්න අහන්න මෙතනට එන්නේ නැහැ අපි. එන්නේ නැහැ. වැඩ ඉවරනේ. ඇවිල්ලා ඉන්නේ දන්නේ නැති නිසා. අපි ප්‍රශ්නෙට උත්තර දිය යුත්තේ වඩාත්ම සාර්ථක උත්තරේ නෙමෙයි. කියලපෙන උත්තරේ සරල උත්තරේ. තේ කියන්නේ මොනවද? බොන්න පුළුවන් එකක් නේ. බොන්න පුළුවන් එකෙන්ද තේ කියනවා. සරල උත්තරය. තේ කියන්නේ තේ කොළ ග්‍රෑම් මෙච්චරක් දාලා උණු වතුර මෙච්චරක් තියලා සෙල්සියස් එහෙම එකක් කියන්න යන්නේ. ඒක සංකීර්ණයි. සංකීර්ණයි ඒක. උණ කියන්නේ මොනවද මාත්‍ය? ඇඟ රත් වුණාම උණනේ. එහෙමද? ඔව් ඒ උණ ඇඟ රත් වුණාම උණ. ඒකේ සමීකරණ කිව්වම අර මනුස්සයා මැරෙනවා නිකන්. ඒකේ හිතල කම්පා වෙලා මැරයි. ඒක සංකීර්ණයි. ග්ලූකෝස් අඩු වෙනවා, ග්ලූකෝස් පිච්චෙනවා, ඇඟේ සෛල ප්‍රතිසංස්කරණය කරන පට්ටික හදෙනවා. ඕම එකක් කිව්වම මේ මනුස්ස කල්පනා කරනවා මේක සෙල්ලම් එකක් නෙමෙයි. උණ හදනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මැරෙනවා කියලා මේ මනුස්සයා බයයි. ඇයි? අනිත් ඔක්කොම වඩා උණ කියන එක ලොකු ප්‍රශ්නයක් එයාට. අපි සරලව පොඩ්ඩක් ඇඟ රත් වෙනවා ඒක උණ. නිවුනාම සනීපයි. උණ නැහැ. එච්චරයි. අපි මේ ආර්ය මාර්ගයේ වඩන්න ඕනේ නිවන ක්‍රමයට. එනං සරල උත්තර දෙන්න ඕනේ හැම දෙයකටම. සරල උත්තර. කෝපය හේතුව. කෝපය හේතුව. කෝපය ඵලය ඒකමයි. ඇයි? මැටි කියන හේතුව නෙමෙයි කඳුනේ. එතන මේක මැටිමනේ. මෙතන කෝපයක් නැහැනේ. මැටි වල එකතුවක් නේ. හේතුවත් ඒක ඵලයත් ඒක. සරල නූපතර මැද. අපි මොකටද මේක හදපු වැඩපොළට යන්නේ? පෝසිලේ නායතනය තුලින් මැටි අරගෙන පදම් කරලා මේ එහෙම එකක් කියන්න යන්නේ. අපිට අවශ්‍ය නැහැ. මැටි හේතුව කෝපේ එකක් නැටි ඒකම ඵලය. දෙකම එකයි. අරක තුලින් මේක වෙන් කරලා දකින්න එකත් විඩාවක්. දැන් ගිහිල්ලා හේතුඵලය වෙන් කරලා දකින්න බලමු. ඔළුව කකියනවා. පේන්නේ හේතුවද ඒකම ඵලය බවට දකින්න. දකින්නේ ඵලයද ඒකම හේතුවත් වෙනසම දකින්න. දෙකම දකින්න. සෙරපුව ඵලය ඒකමයි හේතුවයි. රබර් කියන හේතුවෙන් සෙරප්පුව හදුනා. රබර් තියෙනවානේ. ආ හේතුවක් තියෙනවා. ඵලය අර පටි දෙකක් එකම එක රින්ගන්නේ. ඵලය දෙක එකට දකින්නවා. අරක වෙන් කරලා මේකේ හේතුව මොකක්ද දන්නේ? එතකොට මේක ගයේ තියෙන කිරිද? පදම් කරපු රබර්ද? අච්චුවද? එහෙම හිතලා එතකොට වැඩේ සංකීර්ණ. ආත්ම හදනවා. අනාත්මනේ හදන්න ඕනේ. අපි හදන්නේ ආත්ම. නිරෝධනේ වෙන්න ඕනේ. අපි හදන්නේ රෝධ. පැවත්ම. රෝධය කියන්නේ පැවත්ම. නිරෝධය කියලා කියන්නේ නිදහස, නොපැවත්ම. අපි නිතරම රෝධයක් හදන්නේ, පැවත්මක් හදන්නේ. නිරෝධයක් හදන්න ඕනේ, නොපැවත්මක් හදන්න ඕනේ. ඒක හතරිනකොට එකක් ඉපදෙනව නෙමෙයි, සෙනෙහක් පාසා දහස් ගණන් ඉපදෙනවා. අපට අවුනේ එකයි. ඉතුරු ටික අවු වෙලා නැහැ. ඕක දැනගත්තාම අරක ප්‍රශ්නයක් නෙමෙයි අපට. සෙනෙහකට දහස් ගණන් ඉපදෙනවා, මට අවු වෙලා තියෙන්නේ දෙකයි. ඉතුරු ටික අවුන්නේ. එනිසා මෙච්චර වුන් නැත්තම් එච්චර සිතිවිලි ප්‍රමාණ 900 ගානක් මට ප්‍රශ්නෙ නැත්තම් ඇයි මම මේ දෙකට උත්තර හොයන්නේ? මේ දෙක ප්‍රශ්න කර මේකත් අතරනිකා ඉන්නවා. ඔක්කොම ගියානම් මේ දෙකත් ගියාද? බලන්න කොච්චර සරලද කියලා. නිරෝධයට යන මාර්ගය හරි සරලයි. අපි ඒවට උත්තර හොයනවා. ලයිබ්‍රරියට ගිහලා පොත් පෙරලා ඒ වගන්ති කඩපාඩම් කරනවා. උත්තර හොයනවා අර දෙකට. හැබැයි 998ක්ම අත්තරන එක අඳුනගත්තේ නැහැ. හැබැයි ඒවට උත්තර හොයන්නෙත් නැහැ. ඒක ප්‍රශ්න නෙමෙයි. අර දැනගත්ත දෙක තියෙනවනේ. ඒක ප්‍රශ්න. ඒක ඔළුව අවුල් වෙලා ඒක. එදා එළිය වැටෙනකන් ඒකට උත්තර හොයනවා. මම කෙනෙකුට කැමති. හැබැයි එයා මට අකමැති. දැන් මගේ මානසිකත්වය අවුල් වෙන්නේ නැද්ද? දුකක් දැනෙන්නේ නැද්ද? කම්පාවක් දැනෙන්නේ නැද්ද? මම දුරකතනෙට කැමති. හැබැයි එයා පවතින. එයා කැඩෙනවා, මෘදුකම් අවුල් වෙනවා. මේකේ මේ එක එක ප්‍රශ්න වෙනවා, ස්ක්‍රීන් කැඩෙනවා, පරණ වෙනවා, ඒකේ පෑඩ් එක සයින් ඉන් නැති වෙනවා. මම කැමති. නමුත් එයා ඒ විදිහට මම කැමති වෙන්නද ඉන්නේ නැහනේ. දැන් මම ඒකට කම්පා වෙන්නේ නැහනේ. මම මගේ සරප්පු දෙකට කැමති. හැබැයි එයා පරණ වෙනවනะ, කැඩෙනවනะ, මගෙන් අයිමි වෙනවනේ. ඒක මට දරා ගන්න පුළුවන්නේ. ඇයි අර මනුස්සයා පිළිබඳ විතරක් මම ඒක දැක්කේ නැත්තේ? මම ලෝකේ යාට විතරක් නෙමෙයි ගොඩාක් දේවල් වලට කැමති. හැබැයි එකක්වත් මගෙත් එක්ක ඉන්නේ නැහැ. ඔක්කොම අනිත්‍ය වෙලා යනවා. එහෙනම් මේකත් ගියාද? මෙයාත් අනිත්‍ය වෙලා ගියාද? ඇයි මම කැමති සරප්පු දෙකක් වැඩුණා නම්, මං කැමති දුරකතනයක් පරණ වුණා නම්, මම කැමති හඳුන්වත් කෙලුට වෙලා පරණ වෙලා ඉරුණා නම්, මම කැමති තරුණකමත් මට අහිමි වුණා නම්, ඔක්කොම නැතිනම් එහෙනම් මේකත් ගියාද? 998ක් ගියානේ. මේකත් ගියාද? ඒක දකින්න. ඒ හේතුඵල ධර්ම දකින්න. ඒ දුර්වලකම නිසා තමයි අරක පොරබදින්නේ. ඒ දුක විඳවන්නේ. සසර කියන එක හරියටම දන්නේ නැතුව ඇති. ඒකට භවය කියලා කියනවා. භවය යන කැමැති කට්ටිය අත්උස්සන්න. කට්ටියක් අත්උස්සන. ඇයි ඒගොල්ලෝ ධ්‍යාන වඩාගෙන ඉරිදී වඩාගෙන ඉදිරියට යන්න කැමැති? භවය යන අකමැති කට්ටිය අත්උස්සන්න තවත් සෙට් එකක් අත්උස්සනවා. එක්කෙනෙක් අත්උස්සන්නේම නැ දෙකටම. එයා ඉස්සරහට අරගෙන ආනවා සසරේ යන්න කැමැතිත් නැ. සසරෙන් නිදහස් වෙන්න කැමැතිත් නැ. මොනවටද කැමැති? සසරක් අදන්න නැතුව ඉන්න කැමැති. සසරක් නිර්මාණය කළොත් නේද යනවද නැද්ද කියන තීරණය ගන්න. ඇයි සසරක් අදාගන්නේ? ගෙයක් අදාගත්තොත් තමයි ඉන්නවද නැද්ද කියන තීරණය ගන්න. ඉන්නවා තීරණෙත් නැහැ කියන තීරණෙත් නැහැ. ඇයි ගෙයක් අදන්නේ? අද අපි සතරක් අදනවා. ලෝභයෙන් භවයක් අදනවා, රාගයෙන් භවයක් අදනවා, ද්වේෂයෙන් භවයක් අදනවා, මාන්නයෙන් භවයක් අදනවා, උඩඟුයෙන් භවයක් අදනවා. පස්සේ ඒ භවයෙන් යන්නත් පුළුවන් තාක්කල් යනවා. ඊට පස්සේ අකමැතියි කියලා යන්න නැතුව ඉන්න කමටහනුත් වඩනවා. හැබැයි ඒ භවයේ යන්නේකවත් භවයෙන් නිදහස් වෙන එකවත් දක්ෂකම නෙමෙයි. ඒ භවය නොහදා ඉන්න එකයි දක්ෂකම. අපි භවය හදන්න තු වෙන්න දක්ෂ වෙන්නේ නැහැ. හදන භවයෙන් නිදහස් වෙන්නයි මේ දක්ෂකම හදන්නේ. අපි දුර්වලයි. නිතරම මගේ කෙලෙස් වලින් භවයක් නිර්මාණය වෙනවා. ඒකයි නවත්තන්න ඕනේ. සේරම පස් විසඳුණාද? දැන් වර්තමානයේ ඉන්න කියලා කියනවා. ඇත්තටම වර්තමානයේ ඉන්න මොනවද කරන්න ඕනේ? වර්තමානයේ ඉන්න එක නෙමෙයි. අතීතේ අනාගතේ ඉන්න එක දැනගන්නයි ඕනේ. වර්තමානයි කියලා එකක් ඇයි වඩන්න යන්නේ? පටිසෝතගාමි නේ මේක. පටිසෝතගාමි. වර්තමානයේ ඉන්න කියලා කිව්වාම මම කරපු දේ මේ කියන්නේ. මට ආශ්‍රමේ ගුරුවරයා කියනවා මේ වර්තමානය තුල ඉන්න ඕනේ. මම වර්තමානයේ ඉන්නෙම නැහැ. මම දන්න මට ඉන්න බෑ කියලා. අතීතේ අනාගතේ තමයි ඉන්නේ මම. අවසාවිල්ල දැන් වර්තමානේ මම හිටියද ඔක්කොම අත්විස්සන වර්තමාන හිටපු ක්‍රමත් කියනවා. මගෙන් ඇහුව වර්තමානේ ඉන්නවද? මමනේ අන්තිමට ඉන්නේ. මං කියන්නේ නෑ ස්වාමිනී. වර්තමානේ හිටිනේ. උදේ ඉඳලම මං කියන්නේ නෑ. එක මොහොතක්වත් උත්සාහ කළේ නැත්නම් මං කියන්නේ නෑ. එහෙනම් කොයිද හිටියේ? මං කිය අතීතේ අනාගතේ හිටියේ කියලා කිව්වා. විස්තර කරන්න එක. මං කියතින් වර්තමානේ ඉන්න ඕමනාව තියෙන්නේ අතීතේ ඉන්න නිසා අනාගතේ ඉන්න නිසානේ වර්තමානයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ දෙකේ ඉන්න බව දැනගත්තාම ඉතින් ආයිතින් වර්තමානේ මොකද? ආයිතින් ඒක වර්තමානි තමයි. අතීතයයි අතීතයයි අනාගතයයි දැනගත්තාම ඒ දෙකේ හිටියාම 100ෙන් ඉතින් තවත් කොයිද වර්තමානයක් තියෙන්නේ? ඒක තමයි වර්තමානි. අපි මොකද කරන්නේ? අතීතයට පයින් ගැව්වා, අනාගතයට කනට ගැව්වා, වර්තමානය කියලා එකක් අදාගෙන ඒක නඩත්තු කරනවා. දැන් ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. එහෙම ඉන්න ඉටිපු කෙනේ ලෝකේ නැහැ. ප්‍රශ්න නැහැ. නැති නිසා උත්තරේ ප්‍රශ්නේ කරගෙන අපි. පෑදිලිද? තව ටිකක් ඉදිරියට යනකොට පෑදිලි වෙයි. වඩන්න වඩන්න පෑදිලි වෙන්නේ රක් හිතන්ද. මේක ටිකක් ගැඹුරු එකක් මං කිව්වේ. එදා මට අවුරුදු 5යි 6යි තේරිච්ච එක ඔබ වහන්සේලාට තේරුම් ගන්න අපහසු. හේතුව ඒ සංසාරේ අපි ආපු ගමන් වෙනස්නේ. මම නාම රූප ස්පර්ශ කරපු විදියයි ඔබ වහන්සේ ස්පර්ශ කරපු විදියයි වෙනස්. ඒ නිසා ටිකක් එක තේරෙනවා. අඩි මේක වඩාගෙන යන්න ඉදිරියට තේරෙනවා. අපි අය අත්තරීම ගැන 100 ගැන කතා කරනකොට මේක විග්‍රහ කරනවා මම. මොකද ඒ 100 කියලා? 100 නොපවත්වා 100 පවත්වන ක්‍රමයක්. 100 පවත්වන්නේම නැහැ. වර්තමානයේ ඉන්නෙම නැහැ. එක තප්පරයක්වත් ඉන්නේ නැහැ. එක්ක අතීතේ ඉන්නව නැත්නම් අනාගතේ ඉන්නව. හැබැයි ඒක දැනගෙන ඉන්නවා. ඒ දැනගෙන ඉන්න නිසා ඒ දෙක තමයි වර්තමානයේ බවට පත් වෙන්නේ. අපි මොකවත් කරන්නේ නැහැ. අපි වර්තමානය කඩන්නෙත් නැහැ, නඩත්තු කරන්නෙත් නැහැ. අර අතීතයයි අනාගතයයි දෙක දැක්ක ගමන් ඒක වර්තමානයේ බවට ඉබේ පත් වෙන. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. වර්තමානයේ කර්ම හැදෙන්නේ නැහනේ. එහෙනම් දැන් වර්තමානයක් අපි ඇදුවද? පවත්වුවද? කර්ම හැදෙන්න විදියකුත් නැහැ නේ. හරිනේ බුදුහාමුදුරු කියන එක. වර්තමාන මොහොත තුළ හිටියත් කර්ම හැදෙන්නේ නැහැ. දැන් වර්තමානයක් අපි හදන්න එපා. කර්මයක් හැදෙන්න. හදලා නැහැ නේ. අතීතය දැනගෙන 100න් හිටියා, අනාගතය දැනගෙන 100න් හිටියා. ඒ දෙක වර්තමාන බවට ඉබේ පත් වෙන. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා කර්ම හැදෙන්නෙත් නෑ අපට. දැන් පැහැදිලිද? පෙරුවන් සරණයි.